මාගේ දිනිත් අදහා ගන්නේ කෙසේ දැයි සිතේ ඔබ මා කැන්දා ගියේ කුහේ ජීවිතේ කිසිදාක් මා නොදුටු ඒ පාට පාට ලස්සන ලෝකේ ඔබ මා කඳවාගෙන ගිය හැටි මට තවම මතකයි. පියවි ලෝකෙන් ඈතට ඈතට වෙලා ඔබයි මමයි මැව්ගේ සුඳුරු සැඳැල්ල කවදාවත් අපෙන් ඈත් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. Yeah.